ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. කොන කරණී සූත්‍රයෙන් පාළියෙන්මනේ ඒක හේමින් කියලා මම ඉතින් බද්දපාරියන්කෙන් වාඩි වෙන්නේ පැනිහඳ බලන්න කවුරු කියලානේ ඇඳ චූනේ හැටියට එහෙමයි. ඉතින් බද්දපාරියන්කෙන් අඳුවට වාඩි වෙලා කරණී සූත්‍රය කියලා අර දස දිශාවට වඩනා මෛත්‍රී එක තේන පද 144ක්. නගරණ දිශාවේ සත්කොට්ඨාස 12ට වඩනවා. දකුණු දිශාවේ සත්කොට්ඨාස 12ට වඩනවා. ඔහොම දස දිශාවට වඩලා ඒ විනාඩි 10ක් විතර නෝකට මම දැනෙන්නේ නැතුව යනවා. අහස ඉන්නවද, ඇඳේ ඉන්නවද, පොළොවේ ඉන්නවද මොකොත් මම දැන්නේ නැහැ. බය වටේට මට ඇහැ පියාගෙන ඉන්නේ. වටේට ඔක්කොම හඳ පායලා. හඳ එළිය තමයි මම මේ ඉන්නේ කියලා වාගේ සංඥා වෙනවා. මේ ගෙයක් ඇතුලේ ඉන්නවා කියන සංඥාවක් නෑ. ඉතින් විනාඩි 10ක් විතර යනකොට ඒක වෙනවා. ඊට පස්සේ විනාඩි 30ක් විතර යනවා වැඩසටහන ඉච්චරයි. එහෙම මම නිදා ගන්නවා. නිදාගන්නේ යම් විදිහකින්ද පහත පාන්දරව දෙන්නේ ඇඟිල්ලක්වත් කැලේලා නැ නින්ද ගින් තියෙන සැපේ ඒ වාසෙ දඟලන වයසනේ ඒ වාසෙ තින් පොඩි ළමයි දඟලනවානේ ඇඟිල්ලක්වත් අතක් වයසවත් දෙල්ලන්නේ ඒම සමාධින් නින්ද ගිය පාන්දර පහත සීනුව තියාගන්නේ ඔර්ලෝසියේ දෙලා වදින් දෙතර එක පාට හැරෙනවා එතකොට පුදුම සතුටක් ඒ කියන්නේ අර සැපෙන් නිඳ ගියානේ. ඉතින් හරියම සතුටින් තමයි දවසේ අවදි වෙන්නේ. කියන්නේ නැගිටින ඉතින් ඒ කරණී සූත්‍රේ හරි බුදුන පාසය නැගිටින. ඉතින් පුදුම උනන්දුවකින් දවස ගෙවෙනවා. ජමක් ඇහුවාන එක පාඩ මතක හිටිනවා. ඒ වගේම કોઈ වෙලාවක හිතේ දුකක් නැහැ. හැම වැඩක්ම බොහොම සතුටින් කරන්න පුළුවන්. ඉතින් ඔහම මාස ගානක් තිස්සේ මම පුරුදු වුණා මම ඉතින් ඒ මුල් දවස්වල ඉඳලාම කියන වචනේ ආකාසත්තාදි ගාථා කියලා තමයි නෙදාගන්නේ සිංදීල. අගට වචනින් කියනවා මට උතුම් ලෙස මහාන් දම්පරණ තැනක් ලැබේවා කියලා. එහෙම කියනවා. ඒ මොකද මේක තියෙන රසය මොනතරම්ද මේක ඉතින් මහා නෙලා කරනවා නම් කොච්චර මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා හිතට ඇති වෙනවා. එනිසා දෙවියන් අර තින්දියල ඉතර ගයි තාපේකට ගන්නේ. ඒක කියලා ඉතින් මං කියන මන්ට උතුම් දෙ සමහර දම් පුරන්න සැනස ලැබේවා. කොහොම ඉන්නකොට මගේ හිත කුරුදු කරා හිත ඉබේම කියවනවා. මගේ ධානන් වහන්සේ මට බොහෝම ආදරේ නේද මට යෙන් වෙලා ඉන්න පුළුවන් ද ඇස්සෙලා. ඉතින් හිතනවා හා මට පුළුවනේ. මං යාජලා දෙන්න මල්ලා දෙන්න අක්කලෑ මට හරි ආදරේ නේද මට යෙන් වෙලා ඉන්න පුළුවන් ද. හා පුළුවනේ. මට ගමෙන් ඇස්සලා කැලාව තින්න හිත පුළුවන්ද? ආ පුළුවනි. මට වික්ෂුන් ස්වාමීන් වහන්සේ ඉන්න තැනක දරදී ඇදලා වතුර උකල දීලා පොඳු උණු උකල දීලා වස්තිලි එක්ක වෙලා භාවනා කරගන්නවා පුළුවන්ද? ආ පුළුවනි. මට කෑම නම් නම් තින් කැලේ කෝටියක් හරිය සම්බකල ඉන්න පුළුවන්. ආ ඒ පුළුවනි. එකක් ගන්නවම හිතෙනවා. ඒක කවුරු කියලා නෙවෙයි. හරි හිතර නිකන් මේ පෙරහුරුවක් වගේ ඇති වුණා. කොහොම ඉන්නකොට එක දවසක් අපේ ආරණ්‍ය තියෙනවානේ ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේලා එක නමයි දෙනමයි එකාලේ ඉන්නේ. ඒ දායකතුමා අපේ පඬිතු ස්වාමීන් වහන්සේට ගල් දෙවි ගිහින් කියලා දෙන අපට ස්වාමීන් වහන්සේ තව ඕන. ස්වාමීන් වහන්සේ කියවල කවුරු හරි මහාන කරගන්න කියලා. ඒ නිසා ඒ ආරණ්‍ය කිට්ටුව ගම් එක තුනකින් ළමයි තුන්දෙනෙක් හොයාගෙන දහසින් ගන්නලා ඉසකෙත් බාල ගුරු ඇඳගෙන ආරන්නේ ඉන්නවා. ඒ දැක්කේ තේනම් අය අපේ ජේෂ්ඨරහන් යනවා වෙන ආරන්නේකට කයින්. ඉතින් අපි අපේ ගෙදරට කැඳවලා මේ තේ එහෙම ගිලන්පස දුන්නා හවස 3ට විතර. ඉතින් මේ දරුවෝ එක්කෙනෙක් වයස 10යි, එක්කෙනෙක් වයස 11යි, එක්කෙනෙක් 12යි. ඉතින් මට ඒක වැදිනේ. මං කල්පනා කළා මටත් වයසෙන් අඩු ළමයි දැන් ලෑස්තිනේ. මං ඉතින් දැන් හිත හිතා ඉන්නවා තාම ජීවත් නැහැ නේ කියලා හිතාන එදා ඉතින් කල්පනාවට වැටුණා. බහුදා දවල් කවුරුත් නැති වෙලාවක ධ්‍යානන් වහන්සේ දවල් කෑම අරගෙන වාඩිලා ඉන්නකොට මොන්දින් යන්නේ? කිව්වද කොහොමවත් යනවා එනවද? නෑ පුතා කොහොමවත් යන්නේ. එහෙනම් අපච්චි මම ආරණ්‍යට කියන්නේ. එහෙනම් ඇයි? මම මහනෙන්න ඕන. ඉතින් චිකකො මම ධ්‍යාන ඉස්සත් දෙලා හා හොඳයි කියලා. ඉතින් මන්ට මලක් තිබුණා වගේ සතුට ඇති වුණා. එපා කියන්නේ මං කව දැම්මම යන්න ඕනේ. ඉතින් ආයි දැම්මම යන්නේ. මගේ ආඥාව එපා කිව්වොත් මොකද ඒ කවුරුත් වැඩි හිටියන්න මං තීකරුයිනේ. දැන් පුතා අපි යන්න කියලා මං බේර ගන්නම් හිතුවේ අපි යමු. ලෑස්තියලා දානෙත් අරගෙන. ඉතින් මට එදා ඉවසුම් නැ සන්තෝෂේ. කාටවත් කිව්වේ නැ. මගේ කුංචි අයියා කෙනෙක් හිටියා. එදා හවසම මගෙන් එහා මල්ලි මොකද කොහොමත් අද ගිහින් වැඩකට ගියේ නැත්තේ. මං හිතුවේ කියන්න. කිව්වේ නැ. මොකද හන්දෑ ඔබට කතාවක් ඉයි කියලා. හැබැයි කවුරුවක්වත් මෙහෙම බාධා නොකරන බව දන්නවා. මොකටද වඩා පිළිසුදින් තියාගන්නේ. එකිනෙකාගේ වචනයක් හිතුනොත් ඒකත් බාධාවක් නේ කියලා. ප්‍රසිතින් අපේ ධ්‍යානන් වහන්සේ මේ අනිත් කෙනෙක් ගෙවල් වලට වැඩි හිටියන්න ගමී කියලා. බොහෝදා උදේ ඉතින් මම ලෑස්ති වුණා. එතකොට පුංචි අයට කිව්වා, ලොකු අයට කිව්වා, අක්කාට කිව්වා, කොහොතුම කියලා. ඉතින් පිටත් වුණා දානෙත් සදාගෙන තව කාණ්ඩිකුත් එකතු වුණා. ගම් පිය මං වෙනකාම කඳුළු වැටෙනවා. සන්තෝෂේ. ඒ කියන්නේ මේ මාස ගණනාවක් හිත හිතා හිටිය අදිස්ථානේ දැන් ඉස්තුණා නේද කියලා. ඉදායින් එතකොට ආරණ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ඉතර අනිසුත්තුම හරි ගිහිල්ලා. ඉතින් මගේ ධ්‍යානන් වහන්සේට හරි සුහදයි පානේ ස්වාමීන් වහන්සේගේ හතර පොවටම සිල් ගන්න හොඳ උපාසක මහත්යන්. ඉතින් මගේ අසල්ල ලොකු ස්වාමීන් වහන්සේ ගතවද කියලා කිව්වා. ස්වාමීන් වහන්සේ මේ මගේ පුතා දරුවා ස්වාමීන් වහන්සේට බාරයි. ස්වාමීන් වහන්සේ මේ දරුවා හදාගෙන මහාන කරගන්න. ඉතින් ඒ වෙලාවේ කෙටි අනුශාසනාවක් කළා. ඉතින් මම බාරගත්තා. ඊට පස්සේ ඉතින් කොහොදා එදා ඉතින් මම ආධුනිකයානේ අනිත් තුන් දෙනාත් ඒ ඉත කොහොදා තමයි ආවේ ගමන ගිහිල්ලා. ඉතින් කොහොදා මුළු ගමේම පිරිස ආවා. ඉතින් දානෙත් හදාගෙන ඉතින් දවල් දානෙකට උතු වෙලා මම පැත්තකට කැඳවලා මගේ ධ්‍යානන් වහන්සේ කියනවා පුතා මේ හදිසි තීරණයක් එන්නේ තිනේද? හදිසි තීරණ නම් හදිසිය වෙනස් වෙනවා. ඉතින් මහනුලා වෙනස් වෙන එක අපට මදිකමක් නේ. එහෙම එකක් තියෙනවා නම් අපි දැන් ආපහු ගෙදර යන් කිව්වා. මම ඉතින් වැඳගෙන කිව්වා මම මේ ආපහු යන ගමනක් නෙමෙයි ආවේ. කියලා කාරණේ කිව්වම සාදු කාර් දුන්නා. ඉතින් ඊට බහුවදා මේකෙස් බාල දස කිරගත්තා. ඉතින් මන්ට ඒ උපාසක වරුන් දෙන නමක්. ඒ නමක් සඳහා සලාක ලියලා ස්වාමීන් වහන්සේ භාජනයක දාලා මට කිව්වා ඒක සලාකයක් ගන්න. මට ලැබුණා මෛත්‍රී උපාසක කියලා. මම හිතුවා මේ මෛත්‍රී වඩාවු නිසා. ඉතින් පහවදාම අපි එක්කරගෙන ගියා ඒ ස්වාමීන්සේ ගමnte. විගොඩ. සම්පහ විගොඩ. ඒ සමන සැපෙනීසක් තෝණේකට ප්‍රතිකාර ගන්න ඒ ගමට දන්ලා තිබුණා එන බව. ඒ ගමේ ඒ ස්වාමීනාගේ අයියා අයියලා කීප දෙනෙක් ඉන්න විදුහමකතිලම. ඉතින් ඒ අස්සෝ මේ තේන හොඳ විවේක වස්සක් කොල් වස්සක් ඕගේ අපට කුටි තුනක් හදලා තිබුණා. අපි ගියා ඔක්කොම 6 දෙනෙක්. මමයි ඒ ලොකු ස්වාමීන්වහන්සේ අර කුඩා උපාසකවරු 3 දෙනයි ප්‍රධාන දායක සෙමයි. ඉතින් අපි ඒ කුටි වලට ගිහිල්ලා මාස හතරක් මේ කාලේ ඒ කටුව තුල ඉඳලා හිටියා. ඒක නම් ඉතින් අමතක වෙන්නේ මොකද එක තත්පරයක් නිකන් ඉන්නේ නැහැ. සාන්දර 3:50ට අවදි වෙන්නේ. දැන් 8 වෙනකන් අපිට තියෙන අනිවාර්ය දිනචරියාව. අය මොහොතක්වත් මේ නිකරුණේ නැහැ. දේලියට ඒ කාලසටහන ගෙන යනවා. උදේ පාන්දර ඒ වෙලාවට ආදීලා 4 ඉඳලා 5ට බද්ධ පරියන්කෙන් භාවනා කරන්න ඕනේ. පහට බුද්ධ වන්දනා කරන්න ඕනේ. එතන විනාඩි 15ක් භාවනා කරන්න ඕනේ. හයට වතාවත් කරන්න ඕනේ. හතට සීල් දානේ හේනා දායකව ගිනා බුද්ධ පූජා කරන දානි ගන්න ඕනේ. කොම සුද්ධ කරන්න ඕනේ. ඊළඟට 8ට සක්මන් කරන්න ඕනේ. 9ට වතුරන ආන්න ඕනේ. 10ට සිද්ධපාති යන්න ඕනේ. අපිත් යන්න ඕනේ ස්වාමීන් වහන්සේ පාසලෙන් තින්ද අපරාධ තිබුණා භාජන. සිද්ධපාති ගියාම ලොකු ස්වාමීන් වහන්සේගේ පාසලේට ඔක්කොටම බස දෙදෙනවා. අපට අර වැඳල වැඳල මුල් වර්ග මේ මුල් වැඳලා අපේ භාජනවට දෙනවා මේ එළවලු, කලතුරු එහෙමම ಜಾති. ඉතින් ස්වාමීන් වහන්සේ නාඩි 15 කට බණ කියනවා. අපි හොඳට අහගෙන ඉන්න ඕනේ. ආපස්සේ 11 වෙනකොට ඇවිල්ලා බුද්ධ පූජා කියලා දාන බෙදා හදාන වළඳලා 12 වෙනකොට ඔක්කොම ආස්තරු මස්කල්ලා බුදුන් වඳින්න ඕනේ 12ට. 12 කාලේ ඉවර 12 කාලේ ඉඳලා 12 අමාරණකම් ආර ස්වාමීන් වහන්සේ කියව බණ අපි කියන්න ඕනේ. අර බණ දාය කියන්නේ කියව බණ අපි කියන්න ඕනේ මේ විදිහට. ඊළඟට අය දවාට නිදාගන්නේ නැහැ. ඊළඟට පටන් ගන්නවා එක වෙනකම් කුටි සුද්ධ කරනවා. ඔකෝ මාංගල්‍ය මිලි දාලා ඇඳ ඇතුලේ කුමලියට දාලා සුද්ධ කරලා අවුගස්සලා ඉතින් එකට පටන් ගන්නවා පොත කියන. සඳාවේ හතර වෙනකම් පොත කියවනවා. පෑ තුනක්. 2 3 පෑ තුනම. හත පාඩම් වෙනකම් පාඩමක් කියවනවා. පාලි භාෂාව සම්බන්ධ පාඩම් කරලා දෙන්නේ. එනවා හතරෙන් පහට සක්මන් කරන පෑ. පහට වස්තිලි වික් කරන්න ඕන. හයට බුදුන් වඳින්න ඕන. බුදුන් වඳලා පිරිත් කියලා එතන විනාඩි 15ක් වහනා කරන්න ඕන මුල් කාලේ. ඉතින් සතියේ සතියේට විනාඩි 15 20 කරා 25 කරා සතියේ සතියේට 30 කරා 35 40 45 කියලා පෑ වෙනකම් බදු පරියන්ගේ භවනා කරන්න ගුරුදු කළ වැඩි කලක් යන්නේ ඉස්සරේ. ඉතින් ඊට පස්සේ හැමදාම හතේ ඉඳලා මේ හයේ ඉඳලා හතට බුදුන් වැඳලා අපි පිරි කියලා හතේ ඉඳලා අර්ථ බද්ධ පරයන්ගේ භාවනා කරන්න ඕනේ. ඉතින් අට වෙනකොට අපේ කාලසටහන ඉවරයි. කැමතිනම් තව පාඩම් කරන්න හරි වැඩ කෙදෙනවා. ඉතින් ওই වෙනකොට අපේ සිල් නැඳුම් හොඳට තෙමිලා. ඒ කියන්නේ වැඩ කරන දිගටම නමුත් කවදාහත් ගෙදර සිහි වෙන්නේවත් නෑදෑයන් සිහි වෙන්නේවත් මොනවාක් වන්නේ බොහෝම පිරිසිදු වැඩගෙන යනවා. ඉතින් අපිට ඒ නුගට මාස 4 ඇතුළත පැයක් බද්ධ පරියන්ක ඉඳ පුළුවන්කම තිබුණා. පැයක් බණක් කියන්න පුළුවන්කම තිබුණා. හරි දුරුතු කෝයක් ආවගේ කාලේ මට කිව්වා බණක් කියන්න දායකයෙක්. බණ කිව්වලා තැනට. ඒගොල්ලෝ කෝ හරි වටිනවානේ. ඉතින් මම මේ කියන්නේ ඇත්තට අර මෛත්‍රී භාවනාවේ තියෙන අනුසස් මාත්‍රයක්. ඉතින් ඒක දිනු කරනවා නම් කොච්චර ප්‍රතිඵල ලැබෙයිදනේ. ඒ නිසා මම මේ වෙන හේතුවක් නෙමෙයි මට ඕනකම ඇතුනේ මේ ප්‍රතිපත්තිය රසෙමිද ගන්න. ඒකමයි අරමුණ. ඉතින් ගිහි වෙන්න මෙහෙමනම් මේ පැවිදිලා මේකටම යෙදලා ඉන්නවා නම් කොච්චර වටිනවද මගේ ගුරු මහත්තුරු මාව උසස් අධ්‍යාපනයේ යවන්න ලෑස්ති කරා. මං කොහොමනේ මං තේපා. මට මේ පැත්තට යන්න ඕනේ කියලා මේක. උසස් අධ්‍යාපනයේ යන මට ආද මහනකමක් නැහැ. කොහේ හරි එක වැඩකට ඉඳලා ඉතින් හිර වෙලා ඉන්නේ. ඉතින් පස්සේ බැලුවාම මම ජයජෝනේ කේන්දර බාලා නෙමෙයි. මම උපසම්පදා වෙන්න කේන්දර බාලා මේ තියෙන ලොකු ස්වාමීන් වහන්සේ ගෙන්නගෙන බැලුවාම මේකේ තියෙනවලු අනිවාර්යෙන් පැවිදි වෙන්න කෙනෙක් කියලා. යෝගයක් තියෙනවලු. ඒක මටත් තවත් කෙනෙක් කිව්වා අර සිකිරි බණ්ඩාර සන්නස්කල කියලා අපේ උදැරට ඉන්න මහත්මිය දන්නත් ඇති. ජාසක එකපාරට මුණ ගැහවන වාහනයකදී මගෙන් මූණ බාලහම හා ස්වාමීන් වහන්සේගේ කේන්දරේ මතකද? මොකද මතකයි. කියන්නේ. ඉතින් කිව්වහම කිව්වා අනිවාර්යෙන් ওই ලකුණු තියෙනවා නම් ඉහිව ඉන්නේ නැහැ කිව්වා. හතේ කොටුවේ හයේ හරි අටේ හරි ග්‍රහය හතර දිනක් ඉන්නවා නම් අනිවාර්යෙන් පැවිදි වෙනවා. ඉතින් මගේ හයේ කොටුවේ හතර දිනක් ඉන්න බලගතියලා. ඉතින් අනිවාර්යෙන් පැවිදි වෙන්න උපන් කෙනෙක් කියලා එතුමත් කිව්වා. හයේ කොටිය හරි හතේ කොටිය හරි. හය මේ රාශිය ඉන්න බුද්ධ ගුරු සිකුරු තානේ හරි හතර දෙනා යෝග වෙලා. ඒ වගේම අර සසිරින් ගිනාපු මේ ප්‍රාර්ථනාවක් වෙන්න නේද අපි අර එහා ලෝකයෙන් එහා එන්න හිතන කොට කළ කුසලෙ දිහින් දෙනවා මානෙන්න ඕනේ කියලා. ඒ නිසා ඉතින් පැවිදි වෙන්නම යොමු වුණා. ඉතින් ඒක නිසා ඔය වාගේ අර ප්‍රතිපත්තියට නැඹුරු වෙනකොට තමයි ඇත්තට ඒක රකේ දෙනුනහම තමයි සම්මේත වැඩි යොමු වෙන්නේ නේද? දැන් කුඩා කාලේ අපි චූටි කාලේ මම ඉස්කෝලේ යන්නේත් නෑ මම චූටි කාලේ. එතකොට අපේ ඥාති ස්වාමීන් වහන්සේලා කීපෙනා සිටියා ලොකු ලොකු තැන්වල. දඹුල්ලේ මහා නායක වෙලා හිටියක අපේ ලොකු පියා කෙනෙක් සිටියා. අපේ අම්මගේ පැත්තෙන්. තව අනුරාගොඩ කියලා පන්සලක අධිපති හිටියා මගේ ලොකු අයියා වෙනේ කියන ලොකු අම්මගේ පුතා. තවත් ඒ වගේ එක්කෙනෙක් එතන හිටියා. සාවේ තියා පෙතිගේ සිටියේ කියලා මාපලේ කලාවේ. කොහොම මකුලේ මල කියලා තව ලොකු හාමුදුරු කෙනෙක් අපේ මා මහා හාමුදුරු කෙනෙක් අම්මගේ පැත්තේ. කොහොම පස් හය නමක් හිටියා ලොකු ලොකු ඔක්කොම මේ අස්කිරි පාර්සේහි ස්වාමීන් වහන්සේලා. ඔය දලදා මාලිගාවේ සේවා හිටන් කරන අපේ සමහර ස්වාමීන් වහන්සේ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි චූටි කාලය ඇවිල්ලා අපේ ගෙදර තමයි නවතින්නේ බොහෝ සෙයින් අම්මා කෙනාති නිසා. ඉදාසක් තියෙනවා අපේ පන්සලට තියෙනවා මෙච්චර තේ ඉඳ. කබර් තියෙනවා කුරු තියෙනවා අපේ පවුලෙන් මේ දරුවෙක් දෙන්න වාහන කරගන්න කිව්වා. ඒක මට හොඳට මතකයි. අපේ අම්මාය ස්වාමීන් වහන්සේට හරියට උදව් කරනවා සත්කාර කරනවා. ඉතින් ඒ ගත්ත කරනම කිව්වා මගේ දරුවන්ට අපායට යන්න දෙන්න බෑ කිව්වා. කතා නැතුව හඳුරු නිස්සද්ද උනේ. ඒවා රැකලා අපායට යන්න දෙන්න බෑ කිව්වා. ඒතර මගේ ලොකු අයියා එක්කගෙන ගිහින් ඉතියා මහාන කරන්න උගන්වන්න මාසලේ ධර්ම දාදික පිළිවෙන්නේ. තුන් මාසයක් සිටියේ. අයියන්ට ඒ ෆාමිල අයියට වයස 14 ක වගේ වයස කිව්වා. මේ මොකද කාරණේ මේ හැමදාම පන්සලට දාන ගේන දෙන්න ඕනේ ගෙවල් වලට. ඉතින් ගෙවල් වලට ගියාම මේ පන්සලේ අභිත්‍යා කියලා නේ හිතන්නේ. ඉතින් අපේ අයියා හරි ආත්මගරුත්වය ඇති කෙනෙක්. දෙයට ඉස්සන්නේ යනවට කැමති නෑ. හැමදාම ගේ සිට පැත්තෙන් යනවා දාන පාස දාන පැත්තක ගියනවා. අයියාට එපා වෙලා එකක්. ඊළඟට දැන් ඔය දාන පොළවල් තියෙන සංගීත දාන ඔක්කොම අර ඉතුරු වෙනවානේ කැවිලි කැවිලි ඔක්කොම ගේන්න ඕනේ පන්සලට. එනනම් ලොකු හාමුදුරන්ගේ ඇඳයට තියන්න ඕනේ. ඒ මන්දිරයට ලොකු හාමුදුරන්ද හැමදාම රාත්‍රියේ කෑම භාජනයක් ගේනවා ඩයබටික් කියනවා කියලා. ඉතින් ඕවා මෙව දැකලා එපා වෙලා ප්‍රියානන්ට දැන් දුන මේ අම්පයිදිමයි කියන්නේ gitu කියලා. ඔය කතාව මේ ළඟදී කිව්වේ මන්ට. ඉතින් ඒ වාගේ තමයි. ඉතින් ඒෙන් අපි දේරුණ ඇත්තට මේ දැන් කිසි ඒ පිරක් නිසා. ඔව් දැන් ඒ මං ආරණ්‍ය ගත වුණා කියලා අපේ හිතියා අමුදුරුරු හරියට දොස් කියලා තියෙන මගේ පියාණන් තමයි මේ යවි ආරණ්‍යට අපේ පන්සල් මෙහෙම තියෙන්නේ. අවුරුදු 20ක් විතර නැකම් මා මුණ ගැහෙන්නව තියා බැන බැන හිටියද. ඊට පස්සේ මාව මුණ ගැහෙන්න ඕනේ වුණා. අනේ මං හොයාගෙන ගල්දුවටම අපේ මාමා වෙන හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා ඉතින් තරහක් නැහැ ඉතින්. ඇතිනේ මාමන්දිනේ. ඉතින් කියන ස්ත්‍රිය මටත් දැන් හිතෙන ආරන්නේ තියෙන නමුත් දැන් මට වයස. ඒකල අවුරුදු 5 කයකින් අපවත් වෙනවා. ඉතින් ඒ වාග්යයකට ආරන්නේ තියෙන එක නොදන්න නිසා හරි කියලා කිව්වනේ. ඒක මලිකමක් කියලා. දුක් ජීවිතයක් කියලා. නමුත් ආරණ්‍ය කියන එක ආධ්‍යාත්මික වශයෙන් මානසික සෝයාක් වෙනුනේ පුළුවන් එකම තැන. ඒත් එක දවසක් ඉතින් මම දැන් අවුරුදු 30කට වගේ ඉස්සර කටන සිංහකමකට එනවා. මමයි අපේ කැපකරු කෙනෙකුයි බස් එකේ ගාල්ලේ ඉන්න බස් එකෙන් අඹලංගොඩින් නැංගේ කොළඹට එනවා. තව ඇත්තට මේ පාසල ලුගන්න අපේ ස්වාමීන් වහන්සේලා හතර ප්‍රශ්නම සිටියා. ඒ දුරින් ඉඳලා එන්නේ අපි එක බස් එකේ. ඉතින් මම එක කතා නැහැ මම සිටින් ඉන්න අයනේ. මම ඉන්නේ අයනේ නේ. ඒකව තෝරන බෙන්තරදී ඇත්තෝ තේ බොන්න බැස්සා. බෙන්තර තියෙන තේ බොන්න තැන බස් එක නවත්තලා. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා තේහෙන් දීලා ඇවිල්ලා මට කිව්වා මේ හාමුදුරුවෝ නැද්ද ගිලම්පසවක් ගන්න. මම කිව්වා මං ගන්නවා මල් ළඟ තියෙන උණු වතුර බෝතලයක් මං දැන් වැළඳුවා. ඔන්න කතාවට වැටුණා. ඉතින් දැන් කතා කරනවා එක මේක. ඉතින් මට කියනවා මේ කින කියන්නේ මොනවද? මොන කියන්නේ හිත පිරිසුදු වීම. ඔයවා මම බාරගන්නේ පින් කියන જાති නිකම් බොරු කතා. උඹ ඉතින් ඒක මේක කිය කියනකොට ඇහලා ඇයි ආරන්නේ ගැසුනේ? මං කෝරකින් සීල රැකෙන්න පහසු නිසා. ඒකෙන් මේ වගේ බැරිද? සමාජය වලස් කරන්න ඕන. ඕකේ ඒකට සුදුසු ඒවා කරයි. මං ඉතින් මේ එතකොට මේ අලුත්ගම නගරේ හරිය. මං කෝරකින් මේ කුඹුරක් කරන්න කැමති කෙනෙකුට මේ නගරේ ඇතුළු කුඹුරක් කරන්න බෑ. කුඹුරක් තියෙන තැනකට යන්න ඕන. ඒ වගේ විසින් තමන්ගේ වැඩට නිසි තැනට යන්න ඕන නිසා ආවා. කොහොම යනකොට ඔන්න දෙන්තරෙන් යාද අලුත්ගම පහුවෙලා යනකොට තියෙනවානේ මොරගල්ලේ ලොකු වංගුවක් තියෙන ස්ථාගාර ළඟ. ඔතන බස් තුනක් එකක් වම් පැත්තේ නවත්ලා තියෙනවා. අපි කොළඹ යන බස් එක මැද්දෙන් යන්න හදනවා. අර එහෙන් කතරගම බස් එකක් යනවා අධිවේගයෙන්. ඒකේන වේගෙන් ගලුවාම කම්පණයට වන වාහනයක් වීති වෙනවා. එතනම් අධිවේගයෙන් යන කතරගම බස් එක ඒ කියන්නේ කතරගම යන්නේ කොළඹ ඉඳලා. අපි යන්නේ කොළඹ පැත්තට අපි බස් එක මැද්දේ. අරක වම් පැත්තේ නවත්තල එකක්. හරි ඒක අර වංගුවේ. මේ බස් එකෙන් අපේ බස් එක කම්පා වුණා. තව නූලකින් වදිනවා. ඒ කියන්නේ මං ඉන්න පැත්තේ මං අයිනෙන් තමයි ඒක වදින්නේ. ඉතින් කවුරුත් කෑවේ හැවා. කලබල වෙලා. ඒතරම් මේක ලෝක කම්පණයකට බස් එකපත් වුණා. ඉතින් ටිකක් ප්‍රම ගානක් ගියාට පස්සේ අර ඒ කතා කරපු එක නමස් වෙනවා සිංහති කෙනෙක් හිටියේ නිසා දේරුණා. මං කෝ අපින් තේරුණා හරි කියලා. අර මේ දුහද. ඒ වගේ තින්නේ ඇත්තට ඒ තමන් ප්‍රිය කරන පිළිවෙතට ගියාම ආධ්‍යාත්මික තැනකින් ඉඳගන්න පුළුවන් නේද? ඒ නිසා තින් අපි අරුණ මහත්තයා මහන්න වෙන්න එපා. මෛත්‍රී වදන්නේ. මෛත්‍රී වදන්නේ. ඒක ආනිසංස ගොඩාක් තියෙනවා. මෛත්‍රී භාවනාවේ බොහෝ මනසක් තියෙනවා.